விவசாயம் மக்காலன் வேம் கலா ඔබට පෙම් යෝජනා ඔබ කළා යෝජනාවලට චෝදනා මම මෑතින් ඉඳන් දකින් වේදනා ඇයි ඔයා බැලුවේ ඇස් දෙහා මගේ නාදනා තාමත් ඔහේ පාලුයි වගේ නැද්ද තාමත් හිතේ වසන්තේවිත් බොහෝම කාලයක් මෙහි අපේ ආතරේ පවනාවක් වගේ සායම් කළා ඔබ සායම් මකාලන්නවා